Dai, mimi diri pandere, api cakar-cakaran tebala perutu ini, anapana sati sutra tuling, tatagatian wanci desana kerapu, anapana sati bawana. Ada api anapana sati bawana tuling, awbode keregana te sudana belasit ini, anapana sati bawana wadana bawana yogia, me bawana tuling, ea, me laukika loking mingwila, ලෝකෝත්තර ස්වභාවයට පත් වෙන්නේ කොහොමද කියලා. තවත් විදියකින් කියනවා නම් එයා ජීවත් වෙනා වූ ප්‍රදේශය සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අපට අත්දකින් තියෙන අපේ ජීවිත කාලය තුළ අපි වාසය කරන්නට සුදුසු ප්‍රදේශයක් සොයන බව. අපි මේ පරිසරය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන බව. අපගේ ජීවිතවල මේ විදියට තියෙන්න ඕනේ මේ විදියේ පරිසරයක තමයි මං ජීවත් වෙන්නේ මං ජීවත් වෙන්න නම් මට මේ දේවල් ලැබෙන්න ඕනේ කියලා নানা ප්‍රකාර බලාපොරොත්තු කලින් අපට එම බලාපොරොත්තු නැතුව තිබුණත් පසු කාලීනව පොත්පත් බලලා මේ පොත්පත් වල තියෙන විස්තර වලට අනුව සමහර දේවල් ඇහිලා ඒ විදියට මටත් ලැබෙන්න ඕනේ මේ විදියට මේ පරිසර තියෙන්න ඕනේ කියලා අපි নানা ප්‍රකාර බලාපොරොත්තු අපගේ සිත තුළ ඇති කරගෙන ඒ මානසිකත්වයට අනුව ප්‍රදේශ සොයන අවස්ථා අනන්ත ප්‍රමාණව අපට දකින්න ලැබෙනවා මේ ප්‍රශ්නයට උත්තරය කුමක්ද කියලා බලනකොට ඒ ප්‍රශ්නෙට තියෙන නිවැරදිම උත්තරය තමයි ආනාපාන සති භාවනාව මේ ප්‍රශ්න හැම එකක්ම බලාපොරොත්තු හැම එකක්ම ප්‍රාර්ථනා හැම එකක්ම මේ චෛතසිකය තුළ තැම්පත් වෙලා පවතින්නේ කොයි ආකාරයෙන්ද කියලා බැලුවොත් අපට එකලාම කිසිම විරුද්ධයකින් තොරව පිළිගන්න සිද්ධ වෙනවා මේ හැම එකක්ම චෛතසිකයක් වශයෙන් පවතින බව එනම් අපිට කැලෑවේ ඉන්න කැමති නම් කැලෑවේ භාවනා කරන බව දැනගන්න අපි කැලෑව මෙනෙහි කරන්න ඕනේ. කැලෑවේ ගස් දිහා බලාගෙන ඉන්න ඕනේ. එනම් මේ රුක්කය අපට අමතක කරන්න බෑ. අමතක කෙරුවොත් අපේ බලාපොරොත්තු නැතුව යනවා. එනම් අපට ඇස්පියන්ට අවසරයක් ලැබෙන්නේ නැහැ. එනම් මේකේ සැබෑ තත්ත්වය මොකද්ද කියලා බලනකොට අපි හදාගත්ත මානසික ප්‍රශ්න අපට මේ භාවනාවට නිර්වාණ මාර්ගයට කමඨානට විශාල ප්‍රශ්නයක් වෙලා. තථාගතයන් වහන්සේ මේ කාරණාව ගොඩාක් සූත්‍රවල දේශනා කරනවා. මේ පණිවිඩය පතිරූප දේශ වාසෝච කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේ භාවනා යෝගියාට සුදුසු ප්‍රදේශය තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ ලෝකයේ සුදුසු ප්‍රදේශය තමයි අපි සුදුසුයි කියලා හිතෙන ඒ මානසික දත්ත එහෙම නැත්නම් තොරතුරු තැම්පත් වෙච්ච තරංගවලින් මිදීම අපට කැලාවක් අවශ්‍යයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක අපි සුදුසුයි කියලා හිතනවා නම් අපි ඒ සිටිවිල්ලෙන් නිදහස් වුණාම ඒ ප්‍රශ්නේ විසඳෙනවා. නැවත අපි සමාජයෙන් වෙන් වෙන්න ඕනේ කියලා හිතනවා නම් සමාජයෙන් වෙන් වෙන්න ඕනේ කියන සිටිවිල්ලෙන් නිදහස් වුණාම අපි උදකලා වෙනවා. අපි හැමෝගෙම වෙන් වෙනා වූ තනි වුණා වූ ජීවිතයක ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒ සිටිවිල්ල අත්හැරියාම අපි තනි වෙනවා. මේ තියෙන සියලුම බඩමුට්ටු වලින් මං වෙන් වෙලා පාළු වෙන්න ඕනේ, ශුන්‍යාගාර වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඒ හැම එකක්ම මගේ නෙමෙයි, මට අයිති නෑ කියලා ඒ සිටිවිල්ල අත්හැරියාම එයා ශුන්‍ය බවට පත් වෙනවා. මේ ලෝකේ කෙලස් කියලා කියන්නේ අඩුපාඩු කියලා කියන්නේ අකුසල මූලයෝ කියලා කියන්නේ මේ ලෝකේ නුසුදුසු ප්‍රදේශ. එහෙනම් ඒ හැම අකුසල මූලයක්ම පවතින්නේ චෛතසිකයේ නේද? පලිගැනීමේ අදහස ඉසේ පවතිනවද, ලයේ පවතිනවද, උදරේ පවතිනවද, අතපයවල පවතිනවද කියලා ඇහුවාම මේ කිසිම තැනක පලිගැනීමේ අදහසක් නොපවතී. පලිගැනීමේ අදහස සිත තුළ පමණක් පවතී. එහෙනම් මේ චෛතසිකය තමයි මූලික හේතු වෙලා තියෙන්නේ අපට මේ ලෝකයේ දුක් විඳින්න, අපට ප්‍රශ්න ගැටලු ඇතිවෙන්න, අපේ ප්‍රදේශය අපට නුසුදුසු කරන්න, අපේ මානසිකත්වය විකෘති කරන්න, මනසට নানা ප්‍රකාර ප්‍රශ්න ගේන්න. මේ දක්ෂකම් හැම එකක්ම අපේ චෛතසිකයේ සතුයි. එහෙනම් අපේ ිත දැන් අපි සුදුසු ප්‍රදේශයක් බවට පත් කරන්නේ කොහොමද කියන එක තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. මේක සෑම තාපසයකම දැනගත යුතු කාරණාවක්. අපිට අත්දැකීම් තියෙනවා තපෝ වනවල භාවනා යෝගී තාපසවරුන්ට ආහාර පාන මොකවත් නැහැ. අපට දානමාන ලැබෙනවද, කොහමද මේ දවස්වල ආහාර ප්‍රශ්න වලට තියෙන විසඳුම් කියලා ඇහුවාම අර ඉහළ තලයේ භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා සිනා පානවා. ඒගොල්ලෝ සාමාන්‍ය අය වගේ කෑ ගහලා එහෙම ඉනාවෙන්නේ අර කයේ ප්‍රියමනාපතාවයක් ඇති වෙනවා. එතකොට අපිට පේනවා සිනා පානවා. ස්වාමීන් වහන්සේ සිනා පාන්නේ ඇයි කියලා ඇහුවාම එයා කියනවා ආහාර පාන කියන්නේ මොනවද කියලා. ආහාර පාන මොනවද කියලා දන්නේ නැති කෙනෙක් කොහමද මෙච්චර ඉහළ මට්ටමේ තාපසයෙක් වෙන්නේ, ඍෂිවරයෙක් වෙන්නේ? ඇයි ස්වාමීනි මේ පොඩි දෙය තේරෙන්නේ නැද්ද? ආහාර පාන කියන්නේ බත් ව්‍යංජන මේවනේ. ආ ඇත්තද? එයා ඒක ඇත්තද කියලා තානවා. එතකොට එයාට තේරෙනවා මෙයා තාම විශ්වාස කළේ නැහැ. ඇයි මේ බත් ව්‍යංජන දන්නේ නැද්ද? නෑ මම දන්නවා. බත් කියන්නේ වී වලින් ගන්න ධාන්‍ය වර්ගයක් නේද? එහෙමයි. ඒවා කොහෙන්ද ආවේ? ඒවා ගොයම් වලින් නේද ආවේ? එහෙමයි. ගොයම් කොහෙන්ද ආවේ? බිත්තර වී වලින් නේද? එහෙමයි. මේ බිත්තර වී වලට මේ ගා ඇදිලා ඒක මෙච්චර ලොකු පඳුරක් බවට පත්ුනේ පස් නේද? එහෙමයි. ව්‍යංජන කියලා කියන මේ එළවලු හැම එකක්ම පසේ වෙනස් වීමක්, පසේම නිර්මාණයක් නේද? එහෙමයි. කොළ ජාති, පලා ජාති මේ ඔක්කොම පසේ ස්වરૂපයක් නේද? එහෙමයි. එහෙනම් මේ පස නේද මේ ශාක කොටස් බවට පත් වෙලා, ඒ ශාක කොටස් වලට නේද මේ නාම රූප දීලා එක එක නම් වලින් අමතන්නේ? එහෙමයි. එහෙනම් ඇත්තටම මේ ගයේ තියෙන කොළ ටිකයි මේ බත් ව්‍යංජන වලටයි අතර වෙනසක් තියෙනවද කියලා ඇහුවාම එයා කල්පනා කරලා බලනවා. නෑනේ ස්වාමිනී, ඔක්කොම එකයිනේ. එහෙනම් මේ කෑම තමයි මේ තියෙන්නේ. මේ පේන්නේ කොළම කොළ පාටට සීමාවක් නැතුව අක්කර දහස් ගණන් මේ ඔක්කොම කෑම. මැරෙනකන් අවශ්‍ය තරම් කෑමක තියෙනවා. අවශ්‍ය ප්‍රමාණය දැනගෙන ඒ ආහාර ගබඩාවට බාධාවක් නොවන විදිහට ආහාර ගන්න පුළුවන්. මේ ආහාර ගබඩාවෙ ඉන්නේ අපි. අපි ආහාර දෙපාර්තමේන්තුවේ ඉන්නේ. අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ආහාර වලින් කිසිම දෝෂයක් නැහැ අපට. ඕන තරම් අපට ආහාර තියෙනවා. මේ ආහාර වලට සාක්ෂිය තමයි මේ කොළපාටට මේ හැමතැනම තියෙන්නේ. මේ ප්‍රශ්නය තුලින් මේ උත්තරය තුලින් අපට තේරුම් ගන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ උත්තරය උඩ හිඳගෙනම අපි උත්තරය හොයනවා. ප්‍රශ්නයක් නෙමෙයි, උත්තරය තමයි ප්‍රශ්නය. දැන් අපි යම්කිසි කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවාම දැන් අපට තියෙන එකම ප්‍රශ්නය තමයි ඒකට උත්තරය ලැබෙන්න ඕන කියන ප්‍රශ්නය. එහෙනම් මේ ලෝකයේ මිනිසියෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම එයාට ප්‍රශ්නේ නෙමෙයි තියෙන ප්‍රශ්නය. ඒකට උත්තරේ ලබා ගන්න ඕනේ කියන ප්‍රශ්නය නිසා තමයි ආ ප්‍රශ්නය ගොඩනගන්නේ. එහෙනම් මේ ලෝකයේ උත්තරේ තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පාන් හදන්න දන්නේ නැති කෙනෙකුට පාන් හදන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? පාන් හදන ක්‍රමවේදය. එහෙනම් මේ පාන් හදන ක්‍රමවේදය නොදැනීම තමයි ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ උත්තර ප්‍රශ්න බවට පත් වෙන බවත් මේ ප්‍රශ්න වලට තියෙන එකම ගැටලුව උත්තරේ බවත් යම් කිසි කෙනෙක් තීරණය කරනවා නම් තේරුම් ගන්නවා නම් එයාට මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අර තාපසවරයාට ආහාර ප්‍රශ්නයක් ආවා. එයා ආහාර ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ආහාර ගබඩාවේ ඉඳගෙන. කෑම මත ඉඳගෙන තමයි කෑම තියෙන්නේ කොයිද කියලා අහන්නේ. එහෙනම් දානශාලාවේ ඉඳගෙන යම් කිසි කෙනෙක් දානශාලාව කොහෙද දන්නේ කියලා ඇහුවොත් අර මිනිසුන්ට ඉනා යනවා. ඇයි මේ දානශාලාවට ඇවිල්ලා දානශාලාවේ වැඩ ඉඳගෙන දානශාලාව කොහෙද කියලා ඇහුවාම ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක උත්තරයක්. ඒකට දෙන්න උත්තරයක් විතරයි තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ එතන. එහෙනම් අර තාපසතුමා සිනාපෑවේ මෙයා ප්‍රශ්නේ හාන්නේ උත්තරේ උඩ ඉඳගෙන. එහෙනම් මේ වාගේ අපි සුදුසු නැති ප්‍රදේශයක ඉඳගෙන ඉන්නවයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ දන්න කෙනා දන්නවා මේ ඉන්නේ සුදුසු තැන තමයි. එයා සුදුසු තැනක හිඳගෙන අහනවා සුදුසු තැන කොහෙද තියෙන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්නය තමයි එයාට අවශ්‍ය උත්තරය. උත්තරේ තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ ලෝකේ අපි දැනගන්න ඕනේ මේ සතර ඉරියව් තුළ පවතින ස්වභාවය මොකද්ද? මේ ආස්වාසය කරන ප්‍රාස්වාසය කරන භාවනාවක් වශයෙන් සිදු කරන මේ භාවනා ආර්ය ශ්‍රාවකයා, මේ භාවනා යෝගියා, මේ ලෝකේ මොනවද එයාට අවශ්‍ය, මොනවද එයාට ලැබිය යුත්තේ, එයාට මොනවද ලැබිලා තියෙන්නේ? මේ ටික දැනගත්තාම එයාට තේරෙනවා මේ ලෝකේ හැම දෙයක්ම එයාට ලැබිලා. වාඩි වෙලා ඉන්න භාවනා යෝගියා කල්පනා කරනවා, අනේ මීට වඩා ටිකක් ගස්කොළන් තිබුණොත්, මීට වඩා ටිකක් පරිසරය ලස්සන වුණොත්, මිනිස්සු අඩු වුණොත්, ප්‍රශ්න ගැටලු ටිකක් निराකරණය වෙලා තිබුණොත් ඒ ස්ථානය මට සුදුසුයි. ඒ ප්‍රශ්න ටික කාගේ ප්‍රශ්නද කියලා ඇහුවාම සාසනීය ප්‍රශ්නවල අයිතිය තින්නේ භාග්‍යතුන් වහන්සේට. මිනිසුන්ගේ ප්‍රශ්නවල සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඒ මිනිසුන්ට. කිසිම කෙනෙකුගේ ප්‍රශ්නයක් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. යම් කිසි කෙනෙකුගේ කයේ වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවේ අයිතිය ਸਰව සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයා සතුයි. ඒ වේදනාව අපට ගන්න පුළුවන් කමක් නැහැ. අපට අයිතියක් නැහැ ඒ වේදනාව ඉල්ලන්න. ඉල්ලුවත් එයාට දෙන්න පුළුවන් කමක් නැහැ. තව කෙනෙකුගේ බඩගින්නේ අයිතිය ඒ පුද්ගලයා සතුයි. තව කෙනෙකුට තියෙන කම්පණය පීඩනය ඒ පුද්ගලයා සතුයි. ඒක තව කෙනෙකුට ගන්න බෑ. එහෙනම් මේ සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න කැමති කෙනා, පතන කෙනා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මම ඉන්නේ සුදුසු ප්‍රදේශයක්. එහෙනම් සුදුසුයි කියලා ඉතන මේ කාරණා ටික අයින් කරන්න ඕනේ. ඒ කාරණා ටික අයින් කරන්න පුළුවන් නම් මන්තරන් සුදුසු ප්‍රදේශයක ඉන්න කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් තමන් ඇස් දෙක පියාගෙන තමන් බලාපොරොත්තු වෙන තපෝ වනය තමන් සිතින් අයින් කරාම තමන් බලාපොරොත්තු වෙන ඒ විශාල රුක්ෂ ගස් තමන්ගේ සිතින් අයින් කරාම නිෂ්කලංක භාවය ඒ බලාපොරොත්තුව අයින් කළාම උදකලාව ඒ ජීවත්ීමේ ආසාව අයින් කළාම ඒ භාවනා යෝගියා දැන් ප්‍රශ්නවල නිදහස් වෙනවා. එයාගේ සිත සම්සුම් වෙනවා. ගොඩාක් ප්‍රීතියෙන් පිරෙනවා. දැන් කොහෙද ඉන්නේ කියලා වුවම මං ගොඩාක් නිදහස් වෙන්නවා. සන්තෝෂෙන් ඉන්නවා. ඒක තමයි කොහෙද ඉන්නේ. මං හිතනවා මං ගොඩාක් සුදුසු තැනක ඉන්නවායි කියලා. හැබැයි ඇස්සරලා බලනකොට මෙතන ගසුත් නැහැ. හැම තැනම මිනිස්සු. මේක නගරයක්. හැම තැනම ප්‍රශ්න කරදර. එහෙනම් මේ සුදුසු භාවය ඔයනවා කියලා කියන්නෙම ඒක මානසික ප්‍රශ්නයක්. ගස්කොළන් හැමදාම තියෙන්න ඕනේ කියලා හිතන එකත් මානසික ප්‍රශ්නයක්. ඇයි යා ගස්කොලන් තිබුණොත් භාවනා කරනවා කියලා කිව්වොත් මේ ගස්කොලන් කපන්නක පරිස්සම් කරන්න එපා. අපි දන්නවා වනාන්තරවල ගස්කොලන් මිනිස්සු බලත්කාරයෙන් ඇවිල්ලා කපාගෙන යනවා. මිනිස්සු ඒ ගස්කොලන් විනාශ කරනවා. දැන් මේ තාපස්තුමාට සිද්ධ වෙනවා මම මේ ගස්කොලන් වලට කැමති, මේක මම සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගෙන ජීවත් වෙනවා, එන ගස්කොලන් කපන්න එපා කියලා එයාට මුරකාරයෙක් වෙන්න වෙනවා. වන සංරක්ෂණයේ අඩවි නිලධාරි වෙන්න වෙනවා. එයා වනය ආරක්ෂා කරගෙන එයාගේ සුදුසු ප්‍රදේශය අයිමි වෙයි කියලා ඒ ගස්කොලන් වල ආරක්ෂක නිලධාරියෙක් වෙලා පඩි නැති වැඩකාරයෙක් බවට පත් වෙලා වනයේ සරණ ගින්. එයා දන්නේම නැතුව තවත් කෙනෙකුගේ මුරකාරයෙක් වෙලා. එහෙනම් මේ විදියට අපි මේ ලෝකයේ පතන, සිතන, ප්‍රාර්ථනා කරන මේ කාරණා තුලින් අපි මංමුලා වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින සිත හදන එක තමයි අපේ එකම අරමුණ විය යුත්තේ. මේ සිත හදන්න අවශ්‍ය කර්ම කාරණා ඒක රාශි කිරීම නොවේ. අපගේ එකම අරමුණ විය යුත්තේ මරණය වළක්වා ගැනීමට, මේ කය ජීවත් වීමට ආහාර ගැනීම මිස, මේ කය පෝෂණය කරන්නට, පුෂ්ටිමත් කරන්නට, ලස්සන කරන්නට ආහාර හොයන එක නෙමෙයි. එහෙනම් ගොඩාක් කට්ටිය මේ ලෝකේ ජීවින් ජීවත් වෙන්නේ ආහාර ගැනීම සඳහා. අපි ජීවත් විය යුත්තේ ජීවත් වීම සඳහා ආහාර ගැනීමට. එහෙනම් ජීවත් වීමට ආහාර ගන්න කෙනත්, ආහාර ගැනීම සඳහා ජීවත් වෙන කෙනත් අතර විශාල වෙනසක් තියෙනවා. අපි විමුක්තිය පිණිස භාවනා කරන භාවනා යෝගියෙක් නම් අපට මේ ලෝකයේ කවදාවත් ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ, ගැටලුවක් ඇති වෙන්න බෑ. හැබැයි නිදාසව ඉන්න, ප්‍රශ්න වලින් බේරෙන්න භාවනා කරන කෙනෙක් නම් එයා ඇත්තටම විශාල වනයක් සොයා ගන්න ඕනේ, උදකලාව සොයා ගන්න ඕනේ. ගොඩාක් ගැඹුරු ස්ථානයක්, වඩා වනාන්තරයක ගොඩාක් ඈතට යන්න ඕනේ. ඒකට හේතුව තමයි එයා ප්‍රශ්න වලින් මිදිලා භාවනා කරන්න උත්සාහ කරනවා. භාවනාව කියන්නේ ප්‍රශ්න විසඳන ක්‍රමයක් මිසක් ප්‍රශ්න වලින් බේරෙන ක්‍රමයක් නෙමෙයි. එහෙනම් තාපසවරේ මේ ආස්වාස වෙන බවත්, ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන මේ භාවනාවේ යෙදෙන්න නම් මේ තාපසතුමා ගොඩාක් කාරණා දැනගත යුතුයි. මට මේ භාවනාව ඕනම තැනක සිදු කරන්න පුළුවන් බවත්, මේ භාවනාව කරන්ට සුදුසුම තැන තමයි මම ඉන්න මේ ස්ථානය, මේ භාවනාවට ගොඩාක් යෝග්‍ය වූ වෙලාව තමයි මේ භාවනා කරන්න ඕනේ කියලා හිතන මේ වෙලාව. එහෙනම් තමන්ට සිතන වෙලාව සුදුසු වෙලාව, තමන් ඒ සිතනකොට ඉන්න තැන සුදුසුම තැන. එහෙනම් ඒ භාවනා යෝගියා මේ ටික තේරුම් ගන්නවා නම් එයා කවදාවත් නැති එකක් පතන්නේ නැහැ. ගාකොලක් නැති වැලි වලින් පිරිච්ච තැනක් එන්න ඕනේ, ලැබෙන්න ඕනේ කියලා හිතනවා නම් එයා දැන් සුණාපරන්තයට යන්න ඕනේ. එහෙම නැත්නම් එයා විශාල කාන්තාර ප්‍රදේශයකට යන්න ඕනේ. එහෙනම් මේ විදියට තැන් හොයන්න ගියොත් මේ ලෝකේ කවදාවත් ස්ථානයක් යට ලැබෙන්නේ නැහැ. ඒ ස්ථානේ යට භාවනා කරන්නටත් බෑ. සුදුසු තැන අම්බුනොත්, එයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වුනොත් එයා කාමසුකල්ලි කානුයෝගී මත් වෙනවා. නුසුදුසු තැන හම්බුනොත්, අකමැති තැන හම්බුනොත් අත්තකල මතාන යෝගයෙන් එයා පෙළෙනවා. බලන්න, එයාට ප්‍රශ්න දෙකක් තියෙනවා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන ජීවිතය අපට ජීවිතය වශයෙන් හම්බුනොත් එයා මත් වෙන්නේ නැද්ද? අද ලෝකයේ තරුණ අය ඉන්නවා, ගොඩාක් කට්ටිය පෙම්බැඳිච්ච ඒ ඥාන ළමයා තමන්ට ලැබෙන්න ඕනේ කියලා පතනවා. ඒ ළමයා ලැබුණාම එයා කාමසුකල්ලිකාන යෝගයේ මත් වෙනවා, එයා මම්මුලා වෙනවා. ඒ වගේම අපි පතන අපේ ජීවිතය, අපි පතන අපේ රස්සාව, අපි පැවැත්වෙන පතන පරිසරය අපට නොලැබුණාම එයා වේසටපත් වෙලා, එයා ගොඩාක් දුකටපත් වෙලා, එයා කන්නේ බොන්නේ නැහැ, මැප්පන් අරගෙන කොණ්ඩ වවාගෙන රවුල් වවාගෙන එයා පිස්සෙක් වගේ ඇවිල්නවා. එහෙනම් බලාපොරොත්තු නැති වෙනකොට, ප්‍රාර්ථනා කැඩෙනකොට එයා සම්පූර්ණ මානසික විකෘති වෙලා අවුල් වෙලා අත්තකිලමතාන යෝගියේ දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ තපස් ජීවිතය තුළ අපි යම් යම් බලාපොරොත්තු ඇතුව ඉන්නකොට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම් අන්න එයා එතන කාමසුකල්ලිකාන යෝගියේ අන්තයේ සැප විඳින කෙනෙක් බවට පත් වෙන සන්තෝෂ වෙන මං ඉතිවා මුලිසාල ලස්සන වනාන්තරයක් හම්බෙන්න ඕනේ මට අම්බුණා. බලනකොට ඒක වනවගාවක්. රජයේ තීරණය කරලා තව මාස 3කින් මේ ගස් ටික කපාගෙන යනවායි කියලා. රජයේ නීත්‍යානුකූල අවසරයක ඒ නිලධාරින් ඇවිල්ලා මුළු වනේම කපලා අපට දෙනවා කාන්තාරයක්. දැන් මොකද උනේ? වනේ අතුරුදාම්. දැන් විශාල කම්පණයට පත් වෙනවා, දුකට පත් වෙනවා. මේ වෙච්ච විනාශය ගැන කම්පණයට පත් වෙලා එයාගේ ජීවිත කාලෙම එයා මේ දුකට පත් වෙනවා. භාවනා යෝගියා නිතරම සීතබා ගන්නට ඕනේ. භාවනා යෝගියා නිතරම මතක රඳන්න ඕනේ එක කාරණාවක් තමයි මේ ලෝකේ සංසාර විමුක්තියටපත් වෙන්න කැමැත්තයි. ඒ කැමැත්ත ඇති වෙන ස්ථානයයි විතරක් මේ ලෝකේ සෑයමටපත් වෙන්න පුළුවන්. අපට වාහනයක යනකොට භාවනා කරන්න පුළුවන්. ඇවිදිනකොට සක්මනේදී භාවනා කරන්න පුළුවන්. අසුබ දෙයක් දැක්කාම භාවනා කරන්න පුළුවන්. සුබ දෙයක් දැක්කාම භාවනා කරන්න පුළුවන්. එහෙනම් අපට මේ ලෝකේ භාවනා කරන්න ඕනම අවස්ථාවක පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ගමනක් යනවද සක්මන් භාවනාව යෙදෙන්න. කතා කරන්න ඕනද බුදුගුණ සජ්ජායනා කරන්න බුදුගුණ භාවනාව යෙදෙන්න. එහෙනම් අපිට යම්කිසි ඉරියව්වක ඉඳලා භාවනා කරන්න ඕනද ඒ ඉරියව්ව තුළ ආසනයක ඉඳගෙන භාවනා කරන්න. ඉඳගෙන ඉන්නවා නම් ඒක භාවනා ආසනයක් බවට පත් කරගෙන ඒකට සුදුසු භාවනාව යෙදෙන්න. යමක් ශ්‍රවණය කරනවා නම් ඒක ප්‍රශ්නයක් නම් ඒක ධර්ම ශ්‍රවණය කරන භාවනාවක් වශයෙන් කරන්න. යමක් සාකච්ඡා කරනවා නම් ඒක සාකච්ඡානුකූල භාවනාවක් කරන්න. යම්කිසි ගඳක් දැනෙනවා නම් අන්න දුගන්ධය දැනෙනවා අනිත්‍ය මෙනෙහි කිරීමේ භාවනාවක් කරන්න. එහෙනම් මේ විදියට මේ ආයතන අය ඕනම ස්ථානයක ඕනම ප්‍රදේශයක ඕනම ක්‍රමයකට භාවනාව යොදන්න පුළුවන්කම අපට තියෙනවා. එහෙනම් මේ සෑම තප්පරයක් තුළම අපි මොනවද කරන්නේ? භාවනා කරන්නේ. මේ මොහොතේ අපි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් භාවනාමය පුණ්‍ය කර්මයක් සිදු කරනවා. මේ වෙනකොට අපේ චෛතසිකය එක අරමුණක පීඨලා චිත්තානුපස්සනා වඩමින් සිටිනවා. අපි මේ ලෝකයේ සංසාර දුකෙන් නිදහස් වීම සඳහා ලෝකෝත්තර ගමනේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්ට අපි වේදනානුපස්සනාව අපි වඩනවා. මේ ඇයෙන කාරණා ධර්මයේ කියලා ප්‍රත්‍යක්ෂ වෙනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. එහෙනම් අපේ ඉරියව්ව කෙරේ 100ෙන් ඉන්නකොට මේ කෙරෙන සෑම කාරණාවක් කෙරේ 100ෙන් ඉන්නකොට කායානුපස්සනාව වැඩෙනවා. මේ ඇයෙන කාරණාව තුලින් විද්‍යාව දකිනකොට විදර්ශනාව වැඩෙනවා. එහෙනම් අපි මේ මොහොත වෙනකොට භාවනා කීයක් කරලාද? භාවනා කීයක නිරත වෙලාද? එහෙනම් මේ තාපසවරයා මේ යෝගාවචරයා මේ ටික අවබෝධ කරන්න අවශ්‍යයි. ඉස්සෙල්ලාම තමන් භාවනා නොකරන වෙලාව කොච්චරක්ද කියලා කල්පනා කෙරුවොත් මං හිතනවා මේ ප්‍රශ්නේ බොහොම සරලව විසඳෙනවා. එයා කවදාවත් සුදුසු ප්‍රදේශය හොයන්නේ මම මගේ ජීවිතයේ නුසුදුසු ප්‍රදේශයක ඉඳලා තින්නේ කවදද කියලා හොයනවා. එයාට එහෙම තනම් මේ ලෝකේ හම්බෙලා නැහැ. තමන්ගේ ගී කාලයේ තමන්ගේ පෞල් ජීවිතයේ තමයි නුසුදුසුම ප්‍රදේශය කියලා හිතනකොට එයා ඉනා වෙනවා මං වාගේ අනුවනේ. ඒ අම්බෙච්ච ඒ දුක වේදනාව කරදර පීඩන අම්බුන් නැත්තම් අද මට තපස් ජීවිතය ලැබෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ නැහැ. මේ සීවරය ලැබෙන්නේ නැහැ. මම සරණාගතයෙක් වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේට. එහෙනම් ඒක තමයි මගේ ජීවිතයේ තිබිච්ච සුදුසුම ප්‍රදේශය. ඇයි ඒ තාරණ පීඩන ඒ දුක්ඛම් කටළු ජීවත් වෙන්න කරන යුද්ධය මේ හැම දෙයක් දියාම කල්පනා කරනකොට ඒක නේනම් මේ ලෝකයේ තියෙන සුන්දරම සුදුසුම ප්‍රදේශය. කලකිරීමට ඇති වෙන හේතු, එපා වෙන්න හේතු, අත්තරින්ද ඇති වෙන හේතු, බැඳීම් කැඩෙන්න ඇති වෙන හේතු, අපේ අඩුපාඩු අවබෝධ වෙන හේතු, විමුක්තියටපත් වෙන්න ඕනේ කියන අවශ්‍යතාවයේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව එනම් මේ ලෝකේ අපිට සුදුසුයි කියලා ඉතන ඒ තැන තමයි මේ ලෝකේ වඩාත්ම සුන්දරම නිර්වාණ ප්‍රදේශය. එහෙනම් අපි කල්පනා කරනවා අපි යම්කිසි තැනක වාසය කළා ඒ ස්ථානයේ තියෙන ප්‍රදේශ වල තියෙන ගැටලු නෑ ඒවත් සුදුසු. ඒ ගැටලු වලට ඔරොත්තු දෙන්නේ නැති මානසිකත්වය මට අවබෝධ වුණේ එතන. ඒ මිනිසුත් එක්ක කැමැත්ත අකමැත්ත ඇති වුණා. ඒ කට්ටියගේ අඩුපාඩු මට දරාගෙන ඉන්න බෑ. එනම් මගේ අඩුපාඩු. ඒ කට්ටියගේ නිවනට ප්‍රමාදය මට ඉවසගෙන ඉන්න බෑ. මගේ අඩුපාඩු. මේ විදියට මාව තේරුම් ගන්න පුළුවන්. අනේ දෙයියනේ මේක නෙන්නම් සුදුසුම ප්‍රදේශය මේ ලෝකේ. පතිරූප දේශයට නේද පයින් ගාල ඇවිල්ලා තියෙන්නේ. එනම් භාවනා යෝගියා තාපසතුමා නිතරම කල්පනා වෙන්න ඕනේ කාරණාවක්. මම මේ ලෝකේ නුසුදුසු ප්‍රදේශයේ ඉඳලා තින්නේ කවදද? භාවනා නොකරපු මොහොත කවදද කියලා බලනකොට හැම මොහොතෙම භාවනාවේ ඉඳලා හැම තැනම සුදුසු ප්‍රදේශනේ ඉඳලා අවබෝධය නැති නිසා අපි ඒ ස්ථානවලින් වෙන් වෙලා සුදුසු ප්‍රදේශ වෙනවා. යම්කිසි ස්ථානයක ආසනයක වැඩ හිඳලා ඇත් දෙක පියා ගත්තාම සිත නිවුනොත් දැන් එයාට මේ ලෝකයේ ප්‍රශ්නයක් තියෙනවද? මොකවත් නැහැ. එයාට වනාන්තර පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ වනාන්තරවල තියෙන ගස්කොළන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ඉතියත් එකයි නැතත් එකයි. ඇයි ගනුදෙනු කිරීමේ අදහසක් නැත්තම් ඒ මිනිස්සුන්ගෙන් කිසිම ගැටලුවක් නැහැ. සත්තු කෙරේ අපට කිසිම බලාපොරොත්තු නැත්තම් සත්තු ඉතියත් එකයි නැතත් එකයි. දාන ගැන බලාපොරොත්තු නැත්තම් දාන තිබුණත් එකයි නැතත් එකයි. අපට විවේක ගැනීමේ බලාපොරොත්තුවක් නැත්තම් සේනාසන තිබුණත් එකයි නැතත් එකයි. එහෙනම් තමන්ගේ සිත තුළ පවතින චිත්ත වීති මේ දෙක ඉස්සල්ලාම අවබෝධ කරගන්න ඕනේ. මේ සිත තමයි මේ බලාපොරොත්තු ඇති කරන්නේ. එයා තමයි අපට මේ නියෝග දෙන්නේ. එයා තමයි මාව නඩත්තු කරන්නේ. එයා නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම. ස්ථානයේ ඉන්න කියන්නේ එයා තමයි. වහාම ස්ථානයෙන් යන්න කියලා කියන්නේ එයා තමයි. එහෙනම් එයා යන්න කියන්නේ කොයිද කියලා බැලුවාම මේ වගේම තැනකටනේ යන්න ඕනේ. පෘථිවියේ තැනක් නේද අපේ ඕනේ. එහෙනම් මේ ලෝකේ මා පොළවේ බලාපොරොත්තු අත්තරින කෙනෙක් ඉන්නවනම් ස්ථානයේ අයිතිය ස්ථානයේ කැමැත්ත අත්තරින කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රදේශයේ සුදුසු නැහැ කියලා ඒ ස්ථානෙට ද්වේෂ කරන කෙනෙක් ඉන්නවනම් තවත් තැනකට ගින් යාට උඩුගුවනේ ඉන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් පය දෙක තියන්න යාට පුංචි භූමි ප්‍රමාණයක් ඕනේනේ. එහෙනම් මේ මාපොළව හොඳ නැහැ කියලා තවත් මාපොළවකට අඩිය ගාලා ඒ මාපොළව ඉටගෙන ඉන්නකොට මෙතන තියෙන සතර මා භූත එතනක් තියෙනවා. මේ නාම රූප එතනක් තියෙනවා. මේ තියෙන ප්‍රශ්න මේ විදියටම මේ ආකාරයෙන්ම එතන තියෙනවා. හැබැයි නාම රූප ටිකක් වෙනස් වෙලා. මිනිස්සු වෙනස් වෙලා. එදා මෙතන මිනිස්සු කරදරයි. එතනත් මිනිස්සු ඉන්නවා කරදරයි. හැබැයි ඒ ස්වરૂප වෙනස් නැසියා අපි තේනවා මේගොල්ල වෙන කට්ටිය නැහැ. මේගොල්ලොත් ඒගොල්ලොමයි. මේ නාම රූපත් ඒ නාම රූපමයි. මේ ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්නෙත් මමමයි. මෙතන තියෙන මාපොළොවමයි එතන තියෙන්නේ. එතන හම්බෙන පැනුත් මෙතන හම්බෙච්ච වතුරමයි. මෙතන ආස්වාස කරන වාතයමයි එතන ආස්වාස කරන්නේ. මෙතනට පායපු හිරමයි එතනට පායන්නේ. මෙතනට වයින් වැස්සමයි එතනට වයින්නේ. කිසිම වෙනසක් නැහැ. අපට තියෙන්නේ මානසික ප්‍රශ්නයක් මිසක් ලෝකයේ කිසිම තැනක ප්‍රශ්නයක් නැහැ. එක දෙයක් භාවනා යෝගියා සිතේ තරයේ තබා ගන්න ඕනේ. නිතර නිතර භාවනාවකසින් සීකරන්න ඕනේ. ලෝකයේ ප්‍රශ්න නැත. මට පමණක් ප්‍රශ්න ඇත. මේක ධම්මපදයක් වශයෙන් නිතරම මෙනෙහි කරන්න ඕනේ. ලෝකයේ තියෙන සතර මා භූතය තුළ කිසිම අඩුවක් නැහැ. ඒගොල්ලොන්ගේ නාම රූප වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ ප්‍රශ්න නැත. මට ප්‍රශ්න ඇත. එහෙනම් මගේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ස්ථාන මාරු කරලා හරියන්නේ නැහැ. මේ විශ්වය පුරා දුවලා හරියන්නේ නැහැ. මිනිසුත් එක්ක ගැටිලා හරියන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ මම විසඳගත්තොත් මේ ලෝකයේ ප්‍රශ්නයක් නැති බව යාට තේරෙනවා. එනම් මේ සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ ඇයෙන දේවල්, පේන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් මත නෙමෙයි. ඒවා ප්‍රශ්නයක් කර ගැනීම තුළින් විතරයි මේක සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙන්නේ. ඇයි අපි ඒවා ප්‍රශ්නයක් කරගන්නේ? ඇයි ඒ ප්‍රශ්නයක් බවට පත් කරගෙන අපි ඒවට විසඳුම් හොයන්නේ? ඒ හැම එකක්ම අනුන්ගේ ප්‍රශ්න. බණින කෙනා අපිරිසිදු වෙනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. අපට නිඳා කරන කෙනා එයාගේ ඒ නිඳා වචන නිසා එයාගේ චරිතය අපිරිසිදු වෙලා එයා නිඳාවටපත් වෙනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. කැත කතා කියන කෙනාගේ කට අපිරිසිදු වෙනවා නම් චරිතය අපිරිසිදු වෙනවා නම් මිනිස්සු එයාට අපහාය දෙනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. දන් දෙන කෙනා එයාගේ කුසලයේ ඉවර කරන්න දෙනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. දානේ ගේන කෙනා ලෝභකමෙන් ඉතුරු කරගන්න බෙදනවා නම් එයා නැවත දුක් විඳින්න ඉපදෙන්න හේතු හොයා ගන්නවා, ඒක එයාගේ ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකේ අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනුන්ගේ ප්‍රශ්නේ ඉවසගෙන ඉන්න බැරි ප්‍රශ්නේ මේ තියෙන්නේ. එහෙනම් සුදුසු ප්‍රදේශයේ නුසුදුසු ප්‍රදේශයේ බවට පත් උනේ අනුන්ගේ ප්‍රශ්නේ අපට ඉවසන්න කන්තිය නැහැ. විද්‍යාව දන්නේ නැහැ. අපට මේක යථාර්ථවත් බලාගෙන ඉන්න බෑ, ආගෙන ඉන්න බෑ. එහෙනම් මේ ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන ඉන්න තාපසතුමාට එක දෙයක් තේරෙනවා. මේ සිත එක අරමුණක තියෙනකොට මගේ බලාපොරොත්තු තියෙන নানা ප්‍රකාර අරමුණු සුම්බිසුණු වෙලා යනවා. ඒවා මගේ චෛතසිකයෙන් ඈත් වෙලා මට අයිමි වෙලා යනවා. මම ප්‍රශ්න කෝටියකින් නිදාස් වෙනවා. දැන් මට කලින් තිබිච්ච බලාපොරොත්තු මොකවත් නැහැ. මට යන්න හිතෙන්නේ නැහැ. මෙතනම දීර්ඝ කාලෙම ඉන්න හිතෙන්නේ නැහැ. මට තියෙන බලාපොරොත්තු ලබා ගන්න හිතෙන්නේ නැහැ. මට අදහස් පාළ වෙන්නේ නැහැ. එහෙනම් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකවත් හිතෙන්නේ නැහැ. හේතුව සිත නිවෙනකොට හැම ප්‍රශ්නෙම නිවිලා. මේ විදිහටම ඕමම යම් ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමය හොඳයි. මේ ක්‍රමයේ සුදුසු ක්‍රමය. එහෙනම් මේ සිත නිවෙනකොට ප්‍රශ්නක් නිවෙනවා. සිත නිවෙනකොට ගැටලුත් නිවෙනවා. සිත නිවෙනකොට මේ ලෝකයේ තියෙන දුකත් නිවෙනවා. සිත නිවීම විතරයි මේ ලෝකයේ තියෙන එකම විසඳුම. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා විමුක්තියටපත් වෙන්න. එහෙම නැත්නම් දුක නිවා ගන්න. නිවනින් සැනසෙන්න. මේ සෑම වචනයක් තුළින්ම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක කියලා කියන්නේ අපගේ චිත්ත වීති වල තියෙනා වූ බලාපොරොත්තු. බලාපොරොත්තු වලින් නිදහස් වෙන්න. බලාපොරොත්තු වලින් නිදහස් වෙන්න කියන එකත් දුක නිවා ගන්න කියන එකත් දෙකම එකයි. දැන් අපි යම්කිසි කාරණාවක් හිතලා දුක් වෙනවා නම් ඒ දුක ඇති උනේ බලාපොරොත්තු තියෙන නිසා නේද? අපි හිතනවා මේ දවස්වල ගස්වල හඹ තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. මේක අවාරය. මල් පිපෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ. එහෙනම් අඹ ගෙඩි බලාපොරොත්තු වෙනවා, අඹ ගෙඩි ලැබෙන්නේ නැහැ. අඹ හැදෙන්නේ නැහැ. අන්න දුකක් ඇති වුණා. මිනිස්සු අපට ගරු කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා, මේ මිනිසුන්ට වඳින්නවත් දන්නේ නැහැ. අන්න දුක ඇති වෙනවා. අද දාණය හොඳට ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. දාණය අපි බලාපොරොත්තු වෙන තරම් සාර්ථකව ලැබෙන්නේ නැහැ. ප්‍රියමනාප නැහැ. අන්න දුක ඇති වෙනවා. උදකලාවේ ඉන්න ඕනේ කියලා හිතනවා, ඒ පරිසරය ලැබෙන්නේ නැහැ. අන්න දුක හිතෙනවා. අපි නිදහසේ ඉන්න ඕනේ කියලා හිතනවා, නිදහස ලැබෙන්නේ නැහැ. අන්න දුක හිතෙනවා. කරදරයින් සහ පීඩා මොකවත් නැතුව බොහොම විවේකයෙන් ඉන්න ඕනේ කියලා හිතනවා, විවේකය අඩු වෙනවා. අන්න දුක හිතෙනවා. එහෙනම් මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොනවද? බලාපොරොත්තු නැති වෙන නිසා ඇති අතිගන්නා වූ ධර්මතාවයන්. බලාපොරොත්තු මත ගොඩනගන්නා වූ ප්‍රශ්න තමයි මේ දුක කියලා කියන්නේ. එහෙනම් අපි මේ ලෝකේ මොකවත් බලාපොරොත්තු නොවුනා නම් එයාට දුකක් තියෙනවද? කවදාවත් දුකක් නැහැ. දුක් වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මේ බලාපොරොත්තු කියලා කියන්නේ මොකද්ද? ලෝභය. එයා පතනවා, එයා ඉල්ලනවා, බලාපොරොත්තුෙන් ඉන්නවා. එනම් මේ ලෝභයට බුදුහාඳුරෝ දෙන විසඳුම තමයි අත්තරීම. එහෙම නැත්නම් දාණය. එහෙනම් යම්කිසි කෙනෙක් මේ හැම දෙයක්ම අත්තරිනව නම් අත්තරෙන්නේ බලාපොරොත්තු ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා බලාපොරොත්තු හත්තරෙනවා නම් දුකට හේතුවක් නැහැ. බලන්න චතුරාර්ය සත්‍ය කොච්චර ලස්සනද කියලා. එහෙනම් මේ හැම ප්‍රශ්නයක්ම පීචලා තියෙන්නේ පවතින්නේ චෛතසික වශයෙන් තරංග වශයෙන් මේ විඥාණය තුල. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආස්වාස කරන බවත් ප්‍රාස්වාස කරන බවත් දැනගෙන 100න් ඉන්න. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා තමන්ගේ චෛතසිකය ක්‍රමක්‍රමයෙන් පල්ලයට ගේනකොට නිවෙනකොට අර ඊළ චෛතසිකවල තිබිච්ච සියලුම බලාපොරොත්තු හුළඟේ යනවා. එයාට තිබිච්ච ගැටලු හුළඟේ යනවා. එයා බලාපොරොත්තු වෙච්ච පරිසරය හුළඟේ යනවා. එයා බලාපොරොත්තු වෙච්ච ජීවිතය අමතක වෙනවා. එයා ඉන්න ඕනේ මේමයි, යන්න ඕනේ මේමයි, මේ විදිහටයි ගත කරන්න ඕනේ කියලා යම් යම් ලෝක හදාගෙන තිබුණොත් ඒ ලෝක අතුරුදාම් වෙලා යනවා. දැන් එයා ඉන්නේ සුදුසු ප්‍රදේශයක. එහෙනම් මේ ලෝකේ එයා නුසුදුසු තැන කොහෙද එයා තෝරගත්තේ? කොතනද එයා නුසුදුසුව ජීවත් වුණේ කියලා බලනකොට මේ ලෝකේ හැම තැනම සුදුසු ප්‍රදේශමයි. ඒ හැම තැනම ඉඳපු තැන් හැම එකක්ම සුදුසුමයි. භාවනා නොකරපු මොහොතක් තියෙනවද? නැහැ. භාවනා කරන බව අමතක වෙච්ච මොහොත තියෙනවා. හැබැයි නොකරපු මොහොතක් නැහැ. මේ ලෝකේ යම්කිසි කෙනෙක් ඇවිල්ලා මම දවසට පැය දෙකක් භාවනා කළා, පැය පහක් භාවනා කළා කිව්වාම ඒ යෝගිවරයා තපස්වරයා සිනා පානවා. බොහොම හොඳයි. භාවනාව පැය තුනක් කළාද? එහෙම නැත්නම් පැය 24ම කරපු භාවනාවේ පැය තුනක් විතරක් භාවනා කරන බව දැනගත්තද කියලා අනකොට යා කල්පනා කරනවා. ඇත්තනේ. භාවනා නොකරපු මොහොතක් නැහැ. හැබැයි භාවනා කරන බව දැනගත්තේ පැය තුනක විතර. අනික් කට් වෙලාවේදී අමතක වෙලා යාට. එහෙනම් මෙතන අවබෝධයෙන් නැති අමතක වෙච්ච ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. භාවනා නොකරපු වෙලාවක් නැහැ. කොච්චර වෙලාවක් භාවනා කළාද? පැය 24ම භාවනා කළා. නිදාගත්තේ නැද්ද? නිදාගත්තා. ඇවිද්දද? ඇවිද්දා. කතා කළා? ඔව් කතා කළා. දානමාන? ඔව් ඒවත් ගත්තා. එතකොට භාවනා කොහමද ඒ වෙලාව කළේ? ඇයි මේ ලෝකේ භාවනාවකින් තොර දෙයක් නැහැ? චිත්තානුපස්සනාව වඩනවා නම් ඒ සිවුරෝදන වෙලාව, පැම්පාසු වෙන වෙලාව, ගිලම්පස ගන්න වෙලාව, දාහනෙ ගන්න වෙලාව හැම එකක්ම භාවනාවක්. ඇවිදිනකොට චිත්තානුපස්සනාවෙන් ඇවිදිනවා නම් ඒක භාවනාවක්. ඒක අරමුණක ඉන්නවා නම් ඒක භාවනාවක්. එහෙනම් ආනාපාන සතිය නොකරපු මොහොතක් මේ ලෝකේ තියෙනවද අපේ? නෑ. පැය 24ම කරනවා. එහෙනම් පැය 24ම භාවනාවේ ඉඳලා, පැය ගාණක් සක්මනේ ඉඳලා, හැම මොහොතකම ක්‍රියාවක ඉන්න හැම මොහොතකම එකම අරමුණෙන් චිත්තානුපස්සනාවෙන් ඉඳලා එයා මේ ලෝකේ උත්තරීතර භාවනා යෝගියෙක් බවට පත් වෙලා පැය 24ම අවදියෙන් ඉන්නකොට, නිින්දෙන් ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, ඇවිදිනකොට, කතා කරනකොට, ක්‍රියා කරනකොට එයා භාවනා නොකරපු මොහොතක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ භාවනා කරන බව දැනගෙන ඉඳලා තියෙන්නේ පැය 3යි. එයා හරියටම වාඩි වෙලා මේ මොහොතේ මම භාවනා කරනවා, දැන් වෙලාව 12යි, එහෙනම් හරියටම මම භාවනාව යෙදিলা මේක කරනවා කියලා ඉඳලා භාවනා අවදි වෙලා බලනකොට 3යි වෙලාව. එයා කියන මම පැය 3ක් අද භාවනා කළා. එහෙනම් අනිත් වෙලාවේ ආස්වාස ප්‍රාස්වාස කළේ නැද්ද? එහෙනම් මැරිලා තියෙන්නේ පාය. නෑනේ, ආස්වාස කළානේ. එතකොට ගත්තේ ව එළියට දැම්මේ නැද්ද? ප්‍රාස්වාසත් කළා. එතකොට ආනාපාන සති කොච්චර වෙලා කළාද? පැය 24ක් කළානේ. එතකොට මේ හැම වැඩක්ම කරනකොට මේක මම කරන බව දැනගත්තේ නැද්ද? මම දැනගත්තනේ. යන බව දැනගත්තා නේද? දන්නේ නැතු ඔය ඇවිදගෙන ගිහලා කනුවල ගස්වලකින් ඇප්පුණාද? නෑනේ. ගස් වලට වදින්න නැතුව, පැටලෙන්න නැතුව, සර්පය පෑගෙන්න නැතුව බොහොම කල්පනාවෙන් ගියානේ. එහෙනම් ඒවා චිත්තානුපස්සනාව නෙමෙයිද? එහෙමනේ. එහෙනම් චිත්තානුපස්සනාවනේ. ඇවිදින බව දැනගෙන පරිස්සමෙන් ඇවිදිනවා නම්, ලිස්සන් නැතුව ඇවිදිනවා නම් ඒවා සක්මන් භාවනාව නෙමෙයිද? සක්මන් භාවනාවනේ. එහෙනම් මේ කට්ටිය කතා කරනකොට සමහර ප්‍රශ්නවලදී පැටලෙන්න පුළුවන්. මේවට උත්තර දෙන්න ගියාම මම නිකන් නිකරුණේ දුකටපත් වෙනවා, අමනාප හැදෙනවා. මේ බව කල්පනා කළා 100න් උත්තර නොදීට පවස්ථා තියෙනවද? ඔව්. සමහර දේවල් දැක්කාම ඒවට බැඳෙන්නේ නැතුව ඒවා මොකටද අපි බැඳෙන්නේ? මේව අපේ ප්‍රශ්න නෙමෙයි කියලා එහෙම බේරිච්ච අවස්ථා තියෙනවද? තියෙනවා. එහෙනම් මේ ආයතන අය අඩුව හදනවායි කියලා කියන්නේ ඒක නේද භාවනාව? සක්මන් කරනකොට දැනගෙන වැවිදින එක නේද භාවනාව? හැම මොහොතේම ආස්වාස ප්‍රාස්වාස කරනවා නම් ඒක නේද භාවනාව? එහෙනම් පැය 24 ගියා භාවනා නොකරපු වෙලාවක් නැහැ. හැබැයි පැය 24 භාවනාවෙන් එයා භාවනා කරන බව දැනගෙන ඉඳලා තින්නේ පැය 3යි. අනිත් සියලුම අවස්ථාවල එයා නොදැනුවත්ව කරලා තින්නේ. අවබෝධයක් නැතුව 100ක් නැතුව තමයි මේ කරලා තින්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නය. එහෙනම් මේ තාපසතුමා, මේ භාවනා යෝගියා, මේ ආර්ය ශ්‍රාවකයා මේ ආනාපාන සතිය තුළින් ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් කල්පනාවෙන් ඉන්නකොට එයාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. එනම් ආනාපාන සති භාවනාව කරන ඒ ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධයක් තමයි මේ කියන කාරණාව. එයාට තේරෙනවා මේ සිත නිවෙන්නේ සිත නෙමෙයි ප්‍රශ්න. සිත නිවෙන්න අඩුවෙන්නේ චිත්ත වීති නෙමෙයි දුක. ඇයි මේ චිත්ත වීති වලනේ දුක පවතින්නේ, බලාපොරොත්තු පවතින්නේ, ප්‍රශ්න පවතින්නේ, ඇලිම් ගැටිම් පවතින්නේ හැම එකක්ම. එන සිත නිවෙන්න මේ ඔක්කොම නිවෙන්න එපාය. එයාට තේරෙනවා මෙච්චර සුන්දර උත්තරයක් තිබිලා තිනවා. ගහේ පොල් තියෙනවා, පොල් කඩන්න ඕනේ. පොල් කඩන්න ඕනේ කියන සිතිවිල්ල අයින් කරාම ගාත් ප්‍රශ්නයක් නෙමෙයි, පැහිච්ච පොලුත් ප්‍රශ්නයක් නෙමෙයි. අසවලාට හොඳට බනින්න ඕනේ. සිත නෙවුනාම ඒ සිතිවිල්ල අයින් කළාම ඒ පුද්ගලයාට ප්‍රශ්නයක් නෙමෙයි, ඒ පුද්ගලයාගේ වරද අඩුවත් අපට ප්‍රශ්නයක් නෙමෙයි. එයාට බැනලා නිකම් මොකටද මාන්සි වෙන්නේ? ඒකත් අපට අවශ්‍ය නැහැ. එහෙනම් අපට හිතෙනවා මම මේ විදිහට ජීවත් වෙනවා. ඒ ජීවත් වීමේ අදහස අයින් කළාම දැන් මේ ඉන්න විදිහටම හින්ද හිතෙනවා. වෙනස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ ලෝකයේ තියෙන කෝටි ප්‍රකෝටි ප්‍රශ්නයක් මේ මනසේ චිත්ත වීති වශයෙන් පවතිනවා. සිත එක අරමුණක පැවතීම තුළින් මේ සියලුම ප්‍රශ්න ගැටළු නිරාකරණය වෙනවා. මේ ලෝකේ අපට නිර්වාණ සුවය අත්දකින්න පුළුවන් එක අරමුණක සිඳලා. මේ ලෝකේ ඕනම පීඩන, කම්පන, ප්‍රශ්න, ගැටළු, කරදර හැම එකක්ම විසඳන්න පුළුවන්, අපේ චිත්තයෙන් අයින් කරන්න පුළුවන්, පරම සාන්තියටපත් වෙන්න පුළුවන් එක අරමුණක පීඨීම තුළින්. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ එක අරමුණක පීඨන්න, එක අරමුණක ජීවත් වෙන්න, මේක භාවනානුයෝගීව සිද්ධ කරන්නයි කියලා කීම තුළින් මේ ලෝකේ හැමෝටම නිදහස පූජා කළා, පරම සාන්තිය පූජා කළා, විමුක්තිය පූජා කළා, සන්තෝෂය පූජා කළා. එහෙනම් තථාගතයන් වහන්සේ දෙන්නා වූ දාන වශයෙන් අපට සන්තෝෂ වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ එක වචනයක් තුළින් මේ ලෝකෙටම දාන දුන්නා. මේවා ලෝකෝත්තර දාන. අද අපි නිදහස ඉන්නවනම්, සන්තෝෂයෙන් ඉන්නවනම්, සිත නිවන හැම මොහොතම ප්‍රශ්න කරදර ගැටළු අමතක වෙනවනම්, මේ මානසික සුවය, මේ තපස් ජීවිතය, මේ විමුක්තිය, මේ නිදහස භාග්‍යවතුන් වහන්සේගෙන් අපට ලැබිච්ච පූජාවන්, උන්වහන්සේ අපට දෙන දාන. එහෙනම් අපිත් මේ ලෝකෙට මේ ආකාරයෙන් දාන දෙන්න පුළුවන්. අපේ සිත නිවනකොට අපට බනින්න හිතෙන්නේ නැහැ. අපේ සිත නිවෙනකොට අපට කිසිම වැඩක යෙදෙන්න හිතෙන්නේ නැහැ. අපේ සිත නිවෙනකොට ලෝක සත්‍යයට කරදර කරන්න අවස්ථාවක්, අවශ්‍යතාවක් අපට ඇති වෙන්නේ නැහැ. අන්න අපිත් දාන දෙනවා. දුක නොදීමේ දානයක් අපි පූජා කරනවා. ඒ අයට ඉන්සා නොකිරීමේ දානයක් පූජා කරනවා. පීඩා නොකිරීමේ දානයක් පූජා කරනවා. ඒ අයට අපාස අගෞරව කිරීමේ නොකිරීමේ දානයක් පූජා කරනවා. එනා සිතනවන භාවනා යෝගියා මේ ලෝකේ ගොඩාක් දාන දෙනවා. අන්න තාපසවරයා මොකවත් දෙන්නේ නැහැ. හැබැයි ආ දාන පාරමිතාව දන්නේම නැතු සම්පූර්ණ කරනවා. එනා මේ විදියට අපගේ ජීවිතවල අපට තේරෙන්නේ නැති, අපට දැනෙන්නේ නැති ගොඩාක් කරුණු මේ භාවනාවල අන්තර්ගතයි. සිත නිවෙනකොට, චිත්ත වීති වෙනස් වෙනකොට අපට ඇතිවෙනා වූ ධර්මතාවයන් අනන්තයි, අප්‍රමාණයි. එනම් මේ හැම එකක්ම අපට ප්‍රත්‍යක්ෂ වෙනවා, අපට තේරෙනවා, අපට වැටහෙනවා. ඇයි අපි මේ භාවනාව නිතර නිතර වඩනකොට, ධර්ම සාකච්ඡාවල යෙදෙනකොට, මේ නාම රූප වල තියෙන ඇලීමේ ගැටීමේ ප්‍රශ්න වලට විසඳුම් අපි ලබා ගන්නකොට අපි දන්නේම නැතුව ප්‍රඥාවට පොඩ පොඩ ලං වෙනවා, සමාධියට පොඩ පොඩ ලං වෙනවා. අපි මේ ලෝකේ විමුක්තියටපත් වෙන ජීවීන් බවට පත් වෙනවා. එහෙනම් අද දවසේ අපි මේ ආනාපාන සති සූත්‍රය තුලින් ආනාපාන සති භාවනාව අපි සාකච්ඡා කළා. ඒ භාවනා යෝගියාගේ සිත නිවෙනකොට ආස්වාස කරනකොටත් ප්‍රාස්වාස කරනකොටත් චීයෙන් චිත්තානුපස්සනාවෙන් කරනකොට එයාට සිදුවෙන දේවලුත් අවබෝධ වෙන කාරණාත් අපි සාකච්ඡා කළා. මේ සියලෝම ධර්ම කාරණාවෝ මේ ලබාගත් කමඨාන් අපගේ ජීවිතයේ අපගේ මතකේ රැඳිලා නැවත නැවත මෙනෙහි වෙලා සංසාර විමුක්තියට පත් වෙන තාක්කල් මේ ධර්ම කාරණාව අපට විශාල උපකරණයක් වේවා, කමඨානක්ම වේවා, සංසාර විමුක්තියට පත් වෙන කල්යාණ මිත්‍රයෙක්ම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.